ඊට විරෝධී ලෙස ඇති කරන ලද බලපෑමක් හමුවේ ලංකාවේ විශ්‍රාමික රණවිරුවන්ගේ අනාගතයට පහරක් එල්ලවලා තියෙනවා. ඊට අමතරව විදේශ විනිමය එකතු කරගත්තු දේශීය ව්‍යාපාරවලට බලවත් පහරක් එල්ලවලා තියෙනවා. දේශපාලනඥයෝ කොටසක් කරගෙන යන දේ නිසා පංජාබේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමරස්‍යයට ඇතුළත තියෙන බලපෑම ගැන අපි කතා කරන්න බලාපොරොත්තු සමහර ඇමතිවරුන් බොහෝ දුර්මතයන් සමාජගත කිරීමේ උත්සාහයක යෙදී සිටිනවා අපි මාධ්‍යයන් හරහා. නමුත් අපි සංවිධානය වශයෙන් විශ්‍රාමික රණවිරෝධයට එකහෙලා කියා සිටිනවා. ඒ මතවලින් 99%ක්ම අදාළ ඇමතිවරයාට හෝ අදාළ මාධ්‍යයන් වලට පිටාමතාම මෙම සත්‍යය වැඩි දියුණු කිරීමේ අරමුණින් ලබා දීපුවා කියලා. නමුත් සත්‍යය කියන්නේ